අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුම්. අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත මෙපින්වත් හැම දෙනාම අද විහාරස්ථානයේ රැස් වෙලා අනුස්මරණීය කුසල පින්කමක ආරම්භය සනිටුහන් කරපු අවස්ථාව. ගෞරවනීය මහා සංඝරත්නයට වස්තු මාසයේ වස්විසීම සඳහා ආරාධනා කරපු අවස්ථාව. බුද්ධ ශාසනයක සිදු කරන සුවිශේෂී පින්කමක් විදියට මේ වස් කාලය තුර වස් සමාදන් වී සිටීමත්, එහි අවසානයේ සිදු කරන කඨින පින්කමත් ඉතාම වැදගත් පින්කම් මාලාවක් විදියට සැලකෙනවා. ඒකට මූලික හේතුව තමයි අටමහා කුසල ධර්මවල අටමහා පින්කම්වල ප්‍රධාන පින්කමක් විදියට මේ කඨින පින්කම සනිටුහන් වී දැක්වීම. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි මේ වස් කාලයේ නැත්නම් ජූලි මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසයේ දක්වා කියන මේ මාස කීපය එකල ಭಾರತයේ බොහොම වර්ෂාව තියෙන කාලයක්. ඉතින් මේ වර්ෂාව තියෙන කාලයේත් මුල් කාලයේදී ස්වාමින් වහන්සේලා ධර්මචාරිකාවේ වැඩම කළා. මේ කාලයේදී එතැමිට අන්‍යාගමික අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දෝෂාරෝපණය කළා. අනිත් ආගමික අනුගාමිකයන් මේ වස් කාලයේ එක තැනකට වෙලඳගෙන බණ භාවනා කරමින් ඉන්න අවස්ථාව, එහෙත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වස් කාලයේදීත් මේ මහමග ඇවිදිනවා කියන දෝෂාරෝපණයක් කළා. මෙන්න මේකට අහුම්කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ නීතියක් දේශනා කළා. ඒ තමයි මේ වස් කාලය මේ තුන් මාසය එක ස්ථානයක ඉඳගෙන ඒ කාලය ගත කරන්න කියලා. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුම් කියන්නේ මේකයි. මහණෙනි, මේ වස් කාලයේ වස් වැසෙනට මම නුඹලාට අනුදැනව දරමි කියලා දේශනා කළා. මෙතනින් තමයි මේ වස් කාලය පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයි, ඒ වස් කාලයේ අවසානයේදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිවුරු පිරිකර පූජා කිරීමත් සුවිශේෂී පින්කමක් විදියට දක්වනවා. ඉතින් අතීතයේ පටන්ම මේ චාරිත්‍රය දිගටම රැගෙන ආවා. ස්වාමීන් වහන්සේලා දඹදිව ಭಾರತයේ ඉඳන් ලෝකේ පුරා ව්‍යාප්ත වුණත් ඒ රටවලට ගියපු ස්වාමීන් වහන්සේලා මේ විනය ශික්ෂාපදයේ දිගටම ආරක්ෂා කළා. ඇතැම් විට රටවල දේශගුණික විපර්යාස සිද්ධ වුණත් අනිත් රටවල වර්ෂාව නොතිබ්බත් මේ ස්වාමීන් වහන්සේලාට බුදුහාඳුරන්ගේ බුද්ධ ප්‍රඥප්ති අනුගමනය කිරීමක් විදියට මේක දිගටම සිදු කරන්න උත්සාහ කළා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට ඒ උන්වහන්සේ දේශනා කරපු අනුශාසනා වේදීවිටම පිළිපදින්න කියලා උත්සාහයක් කළා. කෙනෙකුට ඇතැම් විට ඔබ අධ්‍යාපනයේදී හිතපු විදියට අනුගත්තොතින් ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් මේක කොච්චර ප්‍රායෝගිකද කියලා. නමුත් පින්වත්නි, මේකේ වස් සමාදන් වීමටත් වඩා අපි බලන්න ඕන මේ වස් කාලයේ තුර විහාරස්ථානයක සිදු කරන පින්කම් මාලාව දැස අපි බලන්නට ඕන. වෙනකට වඩා ස්වාමින් වහන්සේලා ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප කරන කාලයක්. ඒ විතරක් නෙවෙයි, ඒ වස් කාලය තුල ගිහි පින්වතුන් වෙනදට වඩා ධර්ම ශ්‍රවණය කළා. නොයෙක් කුසල් දහම් සිදු කරන, විශේෂයෙන් බණ භාවනා සිදු කරන කාලයක් තමයි මේ කාලය. ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයන් විදියට ඔබ කුඩාම කාලේ ඔබ කරපු මුල්ම පින්කම මොකද්ද කියලා හෙවතින් ඔබට මතක තියෙද දන්නේ? ඔබ ශ්‍රී ලංකා විපදිත කෙනෙක් නම් ඔබ කුඩාම කාලේ මුලින්ම කරපු පින්කම මොකද්ද කියලා හෙවුවද? ඇත්තටම ඔබ බොහෝ දෙනාට මතකද නැහැ. ඔබ ඊටාම කුඩා කාලේ නිදියගෙන ඉන්නකොට ඔබේ අම්මා සරදවන්ත කෙනෙක් නම් අර කටින පින්කමට හේවිසි නාදය මැද්දේ ඒ කටින සිවුර පාරේ අරගෙන යනකොට ඔබ ඊටාම කුඩා කාලේ අම්මා ඔබව අවදි කරලා වඩාගෙන ගිහිල්ලා ඒ කටින සිවුරට අත ගැහුවා. පින්නතුනි, මෙන්න මේත් එක්ක අපට ලොකු සම්බන්ධයක් තියෙනවා මේ කටින චීවර පූජාවට. අන්න එතනින් ආරම්භ කරපු මේ පින්කම් මාලාව තමයි අපි මේ ලෝකේ බොහෝ දුර ගමනක් ගියත් අදත් මේ අපේ හිතට සම්බන්ධ වෙලා, අපේ ගතට, අපේ මුළු රුධිරයටම මේ පින්කම් සම්බන්ධ වෙලා තියෙනවා. අන්නේ පින්කමක් කොතන හෝ විහාරස්ථානයක සිදු කරනවා නම් කටින පින්කමක් කියලා. අපි කවදාවත් පන්සල නොයන කෙනෙක් ගත්තත් ඒකේ නාමනත් කටින පින්කමක් තියෙනවා කිව්වොත් ඒ කටින පින්කමට ආධාරයක් කරනවා. ඒ කටින පින්කම කියන ස්ථානෙට යනවා. එක පන්සලක නෙවෙයි, මේ කඨින සමෙහි ලක්ෂණයක් තමයි අපේ බෞද්ධ පින්නතුන් බලනවා ඒ අවුරුද්දේ කඨින පින්කම් කීයකට තමන් අත ගැහුවද කියලා. මේකත් අපේ තියෙන ලක්ෂණයක්. ඒ තරම් අපි මේක ඉතාම ඕනෑකමින් සිද කරනවා. ඒ විතරක් නෙවෙයි වඩාත්ම ස්වාමීන් වහන්සේලාට සමීප වෙච්ච පින්නතුන් සිද කරන්නේ මේ කඨින පින්කම සිද කරන විතරක් නෙවෙයි ඒ තුන් මාසේ පුරාම සිදු කරන සුවිශේෂී පින්කම් වලට සහභාගී වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කාලය තුල වෙනදට වඩා ධර්ම ශ්‍රවණය කරනවා, වෙනදුරට භාවනා කරනවා. ඉතින් ඔබ ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරම හැල හිටියත් මේ පින්කම් දිහා බලන විට කොච්චරනම් පිළිවෙලට කොච්චරනම් කැපවීමකින් මේක සිද්ධ කරනවද කියලා අපිට ඉතාම පැහැදිලියි. අපේ බෞද්ධ පින්වතුන්ගේ ජීවිතවල ආධ්‍යාත්මික සිහිනයක් තියෙනවා, ස්පිරිටුවල් ඩ්‍රීම් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ජීවිතේ කවදා හරි කඩන පින්කමක් අපේම දායකත්වයෙන් සිද්ධ කරන්න ඕන කියන සිහිනයක් අපි හැම දිනාගෙන සිස්සතනවා තියෙනවා. ඉතින් ડોක්ටර් ලෙෂාන්ති ජයමහනෝනා මහත්මියගේ මේ සිතේ තිමිච්ච සිහිනය, අවුරුදු ගාණක් තිමිච්ච සිහිනය මල් පල ගන්න අවස්ථාව. බලන්න මේ පිරිකර ඔබ ඇස් කරන කොච්චරනම් මහන්සි නැද්ද? රටවල් කීයකින් එනම පිරිකර මේ පිරිකර ටිකේ ඇද්ද? මේ බුලත් කොලේ පටන් මේ හැම දෙයක්ම ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සෝදානම් කරලා බුදු දාම කියන පෙරවන කෙරෙහි තියෙන අපරිමිත ශ්‍රද්ධාවෙන් මේ සියල්ලම සිදු කළේ. ඉතින් ඔබ සහභාගී වෙච්ච හැම දිනෙකම මේ දේශ හොඳට බලල යන්න මේවා. මේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරන්න මේ පූජ කරපෝ වස්සාවාසික මේ සිවුරේ ඉඳලා මේ හැම දෙයක්ම කොයිතරම් පිළිවෙලට කොයිතරම් විධිමත්ව මේව සකස් කරලා තියෙනවද? ඔබත් අනාගතයේ පින්කමක් කරනවා නම් කොහොමද කරන්නේ කියන එක ගැන මේ හැම දෙයකින්ම ඔබට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ හැම දෙයකින්ම පෙන්වන්නේ මොකද්ද? ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය, ධර්මයේ කෙරෙහි තියෙන ගෞරවය, සංඝරත්නයේ කෙරෙහි තියෙන ගෞරවය, සෙනෙහස. ඇයි අප මේ විදිහට බුදු දම සංඝ කියන තෙරුවන්ට ගරු කරන්නට ඕන? අපි දන්නවා අපි කළගුණ සලකන අයගෙන් වඩාත්ම අපි කළගුණ සලකන්නේ ප්‍රත්‍යපකාර කරන්නේ අපි අම්මා තාත්තට. ඒ අම්මා තාත්ත දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපි අම්මගේ කුසේ ඉබ්ලිස් ඉඳගත්තට පස්සේ ඉඳලා. නමුත් මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා, අපි මේ ලෝකේ බිහි වෙන්න කල්ප ගානකට ඉඳලා අපි වෙනුවෙන් ඇස් ඉස් මස්ලිය දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කරලා මේ උතුම් සද්ධර්මයක් අනාවරණය කළා අපි වෙනුවෙන් ලෝකයට ප්‍රධානය කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ලෝකේ ඉතාම දීර්ඝ කාලයකට වරක් පහර වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ මේ සියලුම පූජාන් සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ සම්බුදු දහම ශාසනය වසර 2500ක් ජීවිත පරිත්‍යාගයෙන් යුගයෙන් යුගය රැකගෙන ඇවිල්ලා වර්තමානයේ අපට දායාද කළ තියෙනවා. අන්නේ ස්වාමින් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ පූජාවන් සියලක් සිදු කරන්නේ. ඒ නිසා පින්වත්නි, අපි ධර්මයේ දැනගත්තු පමණට අපි ස්වාමින් වහන්සේලාට ගරු කරනවා. අපි ස්වාමින් වහන්සේලාට ගරු කරන වගේ මේ ධර්මයෙන් හොඳින් අහනවා. ඒ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි හදවතේ උතුරාන ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. බෞද්ධයන් මනපට පින්වත්නි තියෙන උතුම්ම රත්නයන් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. අන්නේ ත්‍රිවිධ රත්නයට අපි ළඟා වුණු පමණට අපේ ජීවිතයේ යහපත සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පින්වතුනි මේ කඩන පින්කම් ඔබ අහලා ඇති ශ්‍රී ලංකාවේදී අතීතයේ සිද්ධ කළේ. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු මුල් කාලේ ඉඳන් ශ්‍රී ලංකාවේ මේ පින්කම් වැඩිපුර කළේ කවුද? මේ පින්කම් වල අධිකාරීත්වය ප්‍රමුඛත්වයේ ගත්තේ රටේ රජතුමා. රටේ රජතුමා දැනගත්තේ වැඩිපුරම ආනිසංස සිදුවන පින්කම් දෙකක් ගැන. එකක් තමයි ධර්ම දානමේ පින්කම, බණ කියන හාමුදුරන්ට පිරිකර පූජා කරන එක. ඊළඟට මෙන්න මේ කටින පින්කම. මෙන්න මේ දෙකටම ඍජුවම දායකත්වය දැක්වේ රටේ රජතුමා. අනිත් සාමාන්‍ය කෙනෙකුට ළඟා වෙනවත් දුන්නේ නැහැ මේකට. මේ පිරිකර දෙක සඳහාම වියදම් කළේ රාජ භාණ්ඩාගාරයෙන්. සාමාන්‍ය මිනිස්සුන්ට මේ දෙකට දායකත්වය දක්වන්න දුන්නේ නැහැ. පස්සේ කාලේ තමයි ටිකෙන් ටික මේක සාමාන්‍ය ජනතාවට ආවේ. ඒ විතරක් නෙවෙයි, අතීතයේ ශ්‍රී ලංකාවේ හිටිය සමහර රජවරු මේ පින්කම් දෙකට ධනෙ ඉපයුවේ කොහොමද දන්නවද? රාජ භාණ්ඩාගාරෙම ගත්තේ නෑ මේ සල්ලි. ඇතැම් විට අප්‍රකට වෙස්යෙන් දුරබැහැර ප්‍රදේශවල ගිහිල්ලා කුලී වැඩ කළා. මහන්සියෙන් දහඩියේ මුගුරු අගුරු වල ධනෙ උපයගෙන ඇවිල්ලා අන්නේ උපයන වස්තුවෙන් තමයි මේ සඳහා කැප කළ තියෙන්නේ. ඔවුන් දැනගත්ත මේක ධර්මික වූ තරමට මේක ආනිසංශ වැඩි කියලා මේ විදිහට තමයි මේ දානය සඳහා කැප වුනේ. ඉතින් අන්‍ය වෙන ගුරුමයක් තියෙන මහා පින්කම් දෙකක් මේක. එකක් කඨින චීවර පූජාව, අනිත් එක ධර්ම දානමය පින්කම. ඊළඟට සුවිශේෂ පින්කමකට රටේ රජුරු දායක වුණා. ඒ තමයි සංඝාවාස පූජාව. ස්වාමීන් වහන්සේලාට ආවාස පූජාව. මේ සඳහා රටේ රජතුමා තමයි මූලිකත්වයේ ගත්තේ. විශේෂයෙන්ම වළගම්බා රජතුමාගේ කාලේ රාජ නියෝගයක් නිකුත් කළා. හැම ප්‍රදේශයකම තියෙන ගල්ලෙන් කටාරම් කොටලා අගත අනගත චතුදෙස සංගත දිනේ කියලා ආවාවෝද නොආවෝද සිවුදසින් වඩින මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කරන්න රාජ නියෝගයක් නිකුත් කළා. රජතුමා මේකට ඍජුව දායක වුණා. ඒ විතරක් නෙවෙයි, යම්කිසි ගමක තියෙන ගල්ලෙනක් ස්වාමින් වහන්සේලාට පූජා නොකරනම් ඒ ගමෙන් දඩ අය කරලා තියෙනවා, වැඩිපුර බඳු අය කරලා තියෙනවා. යම්කිසි ගමක අය තමන්ගේ ගල්ලෙන ස්වාමින් වහන්සේලාට කටාරම් කොටලා පූජා කරා නම් ඒ ගමේ අයගෙන් බදු වලින් නිදහස් කරලා තියෙනවා. ලෝක ඉතිහාසයේ මුල් වතාවට බදු වලින් නිදහස් කරලා තියෙන ශ්‍රී ලාංකික අය. පින්නතුනි, මේ වගේ උරුමයක් තියෙන රටකින් බිහි වෙච්ච අය හැටියට අපේ සියලුම ගුණාංග දිනු උනේ මේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. අන්න එතින්ද පින්නතුනි අප බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරලා පින්කම් කරන විතරක් නෙවෙයි, දිනෙන් දින අපේ මානසික සතුට වැඩි වෙන්නට ඕන, දිනෙන් දින අපේ කෙලෙස් අඩු වෙන්නට ඕන. මේ සඳහා බුදුහාමුදුර අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය අපට අවසාන වශයෙන් ප්‍රැක්ටිස් කරන්න තියෙන කාරණා දෙකයි. එකක් තමයි මෛත්‍රී භාවනාව, loving kindness. ඊළඟ එක සතිමත් බව, mindfulness. මෙන්න මේ දෙක තමයි පින්නතුනි අපට, අපි කොයිතරම් දිනෙන් දින ඉදිරියට යනවද ආධ්‍යාත්මිකව, දිනෙන් දින අපි මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. ධම්ම සදහම් කැඩවත මේක. ගතවන දිනයක් පාසා පින්නතුනි සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනාව දිනු කරන්න. අපේ හිතේ බොහෝ විට කෙලෙස් ඇති වෙන්නේ අපි දකින අයගේ අඩුපාඩු ගන්න දැකලා හිත නරක කරගන්න එකද. හිත ලස්සනට තියාගන්න පුළුවන් නම් අනේ මේ හැමදෙනාම ඉන්න අය මගේම දරුවෝ නේද ඉන්නේ, මගේම සහෝදර සහෝදරියෝ නේද මේ ඉන්නේ, මගේම අම්මලා තාත්තලා නේද මේ ඉන්නේ කියන අපේ දර්ශනය, අපේ දැක්ම වෙනස් කරගත්තොත් අපේ හිත කොයිතරම් වෙනස් වේද, අපේ හිතේ තියෙන පීඩා කොච්චර අඩු වේද. මෙන්න මේක තමයි මේ අමනාපය කියන එක තමයි අපේ හිතේ තියෙන සතුට නැති වෙන්න, අපි මේ මහන්සියෙන් ලැබපු ජීවිතය, ගොඩනගපු ජීවිතයේ සතුට නැති වෙන ප්‍රධානතම හේතුවක් මොකද්ද? අනිත් අය පිළිබඳ තියෙන අමනාපය. ඒ නිසා ඔබ බුදුහාමුදුරන්ට ගරු කරනවා නම්, උන්වහන්සේගේ වචනය පිළිපදිනවා නම්, ඔබ ප්‍රැක්ටිස් කරන ඕන පළවෙනි දේ තමයි මෛත්‍රී භාවනාව. සම්මේ සත්තා භවන්ත සුගතත්තා, සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක් දවසට මේක පුහුණු කරන්න. ඔබේ දිනුව බලන ලක්ෂණ මේක. ඔබේ දිනුව කියන්නේ මොකද්ද? ඔබේ දිනුව කියන්නේ ඔබේ සතුට, මානසික සුවය. ඔබේ දිනුව කියලා හිතන්නේ ඔබ ගන්න ඩිග්‍රීස් ගන්න, උපාධි ගන්න, ඔබේ බැංකු පොතේ තියෙන මිල මුදල්, ඔබ මාසික ගන්න වැටුප. මේක නෙවෙයි ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ ඔබ කොච්චරනම් මානසික සතුටෙන් ඉන කෙනද කියන එක. අනේ සඳහා බුදුහාඳුර දේශනා කළා මෛත්‍රී භාවන වැඩීම තමයි ලෞකික වශයෙන් කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ. එතකොට බාහිර පරිසරය ලස්සන කරගන්න ආකාරය මෛත්‍රී භාවනාවෙන් කරන්නේ. බාහිර පරිසරය ලස්සන කරන්න උපරිම උත්සාහ කළා අපට පාලනය කරන්න බැරි දුක් ටිකක් තියෙනවා නම් අන්නේ දුක් ටික නිදහස් වෙන්න ක්‍රමයක් දේශනා කළා ඊළඟට. ඒක තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. අපේ සිත ගැන අවධානය යොදන්න. මේ මොහොතේ තමන්ගේ සිතට තමන්ගේ කයට මොකද්ද වෙන්නේ කියන ගැන අවධානයෙන් ඉන්න එක. අපි නිතරම බලන්නේ බාහිර දේට මොකද්ද වෙන්නේ කියන එකනේ. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් ඉදිරියට අපි බලන්න ඕන මොකද්ද? මේ ඇසෙන් රූපයක් පේනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මගේ හිතට දැන් මොකද්ද වෙන්නේ? මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මේ වෙලාවේ හිතේ තියෙන්නේ ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද? මේ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්නේ මෛත්‍රියද, ශ්‍රද්ධාවද, ප්‍රඥාවද කියන මෙන්න මේ කාරණේ. මෙන්න මේකෙන් තමයි අපේ සාර්ථකත්වය බලන්නේ. මෙන්න මේ දෙක පිනතුනේ දිනෙන් දින අපි දන්නවා අපේ හිතේ සතුට වැඩි වෙන නම් හැකිතාක දුරට දානයේ පරිත්‍යාගශීලීත්වය පුරුදු කරන්න ඕන, ලෝභකම අඩු කරන්න ඕන. අනිත් පැත්තෙන් හැකිතාක මෛත්‍රිය දිනු කරන්නට ඕන, හැකිතාක මෝහය දුරු කරන්න ඕන කියන කාරණිය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්න ඒ මාර්ගය යන්නට පිනතුනේ මේ කරන සියලුම පින්කම් ඔබ පූජා කරන මේ පිරිකරේ ඉඳලා අවසාන වශයෙන් ඔබ පූජා කරන කටින චීවරය දක්වා මේ හැම දෙයකින්ම ගන්න ප්‍රතිඵලය තමයි අවසාන වශයෙන් අපි නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනි ලබාගෙන මෙන්න මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න අපි ගන්න උත්සාහය තමයි. හොඳයි පින්නතරි නායක හඳුර වැඩම කළයි අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. ඉතින් මේ පින්නතුන් හුඟක් වාසනාවන්තයි අද මේ වස් ආරාධනා කරන අවස්ථාවේදී මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 6 නමකට ඔබ ආරාධනා කරනවා. ඉතින් අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මම හිතන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්න වැඩිමල්ම ස්වාමීන් වහන්සේ, ඇතැම් විට මේ රටේම ඉන්න වැඩිමල්ම ස්වාමීන් වහන්සේ වෙන්න ඇති, දැන් අවුරුදු 96ක් වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 6 නමකට ඔබට ආරාධනා කරන ලැබීම ඔබේ ජීවිතයේ ලොකු භාග්‍යයක්කට සලකන්න. ඉතින් විශේෂයෙන් මේ කාලේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා හුඟක් අඩු කාලයක්, ලංකාවේ ඉඳලා ස්වාමීන් වහන්සේලා වැඩම වන්න හුඟක් අමාරු කාලයක්, වීසා ලැබෙන්නේ නැහැ, වීසා ලබා ගන්න හුඟක් අමාරුයි. ඉතින් එවැනි කාලයක මේ ස්වාමීන් වහන්සේලා 6 නමක් ඒක රැස්ී කරගෙන ඔබේ කටින් පින්කම් ඉතාම සාර්ථකව පවත්වා ගන්නට අපේ ධම්මපීති හාමුදුරුවෝ ලොකු මහන්සියක් උත්සාහයක් කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේට අපි විශේෂයෙන් කෘතඥ වෙන්නට ඕන. මේ වැඩම කළා වූ ස්වාමින් වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පතේ චිරජීවන ලැබේවා කියලා අපි සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අපි කතා කරමින් හිටියේ මේ අපි සිදු කරන සියලුම පින්කම් වලින් අපි ලබා ගන්න ඵලය තමයි නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් ලබාගෙන හැකිතාක දුරට මෛත්‍රිය සතිමත් බව අපේ ජීවිතයේ දිනු කිරීම. අපේ අවසාන දිනුව කියන්නේ මේක. අපි සම්බුද්ධ ශාසනයකින් ලබන ඵලය මේක තමයි. මේ කටින පින්කම් කියනවා පින්තුනි ඒ ඵලය ලබන ගහට දක්වන පෝෂදායී දේවල් ටික වගේ, වතුර දිය දහර වගේ. මේ කටින පින්කම කියලා හිතන්නේ අපේ ජීවිතයේ අවසාන ඉලක්කය. මේ පින්කම් වලින් අපි ලබා ගන්න නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අප ධර්ම ශ්‍රවණය කරලා අපේ ජීවිතයේ ඉහළම ඵලය අපි ලබා ගන්නට ඕන. ඒ නිසාද ලෝකෙම පින්නතුනි අය ආධ්‍යාත්මික දියුණුවක් සඳහා සුවිශාල මහන්සියක් දරන කාලයක මේ ඉන්නේ. බොහෝ දෙනා බුදුදහම හොයාගෙන බුදුදහමේ ගැඹුරම සංකල්ප ඉගෙනගෙන ප්‍රැක්ටිස් කළා, රිසල්ට් එක ගන්න දැඩි උත්සාහයක් දරන කාලයක තමයි අපි මේ ඉන්නේ. ඔබට ගැන කොයි තරම් දුරට මන්දුවක් තියද කියලා අපි දන්නේ නැහැ. උපතින් අබෞද්ධය පින්තුනි අද වැඩිපුරම බුද්ධිසම් ප්‍රැක්ටිස් කරන්නේ. එහි අවසානයේ ඔහු ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට දෙන ටෙක්නික්ස් දෙකක් තමයි මයින්ඩ්ෆුල්නස් එකත් ලිවින් කයින්ඩ්නස් එකත් කියලා. මානසික ආතතියට ප්‍රධාන හේතුව හිතේ තියෙන ද්වේෂය සහ මෝහය කියන කරුණු දෙක. මෙන්න මේ දෙක දුරු කරන්න අද බටහිර මනෝවෛද්‍යවරුත් දේශනා කරන ප්‍රකාශ කරන ට්‍රීට්මන්ට් දෙක තමයි මෛත්‍රී භානාවක් සතිමත් භාවයක් කියන දේ. අපේ බුදුහාඳුර වසර 2600කට කලින් අපට මේ කාරණේ දේශනා කළා තියෙනවා. අපි හුඟක් වාසනාවන්තයි. ඉතින් ඒ දහමට එන්නට උපරිම උත්සාහ ගනිමු. අපේ ජීවිත බොහොම ටික කාලය තියෙන බිනතුනි. අද මේ වස් කාලෙින් අපි ඊළඟ වස් කාලය වෙනට අපි කවුරු අඩුවේද කියන්න බෑ. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. ඊටාම ඉක්මනින් අපේ ජීවිත ගෙවිල යනවා. ඒ ගෙවි යන ජීවිතවලින් ලැබෙන උපරිම ප්‍රයෝජනය තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුණ ලැබිච්ච අවස්ථාවේ ඒ ශාසනය ලබා ගන්නව අග්‍රඵලය. ඉතින් ලෙසන්දි ජයමාන වුණා මහත්මියට උඟා සතුටටපත් වෙන පුළුවන්. ඔබතුමී ඊටාම ශ්‍රද්ධාවෙන් බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ආචාර්ය සීලගෙන් ලැබුණු ආභාෂය ශ්‍රී ලංකාවේදී මෙහෙර විහාරස්ථාන පූජා කරන්න ඔබතුමියගේ අතීත ඒ මුතුන් මිත්තන් දක්වපු දායකත්වයේ ඒ ආමාසයෙන් මේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් කඩන පින්කමේ දායකත්වයෙන් දරලා කටයුතු කරනවා. ඉතින් මේ පින්කම සාර්ථක කරගන්න පින්තුන් හැම දෙනාම එක වගේ උදව් කරන්නට ඕන. එතකොට තමයි පින්කම ලස්සන වෙන්නේ. පින්කම එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මහ ලොකු පින්කමක්, ලොකු වගකීමක්. ඉතින් වාර්ෂිකව සිදු කරන මේ පින්කම සඳහා අපි දන්නවා පින්තුන් හැම දිනෙකම ඉමහත් ශ්‍රද්ධාවෙන් ඔබේ උපරිම දායකත්වයෙන් දක්වනවා. ඉතින් ඒ සඳහා අධිෂ්ඨාන කරගන්නා ගමන් මේ අවස්ථාවේදී අපි ඔබ හැම දිනකටම ආශිර්වාද කරනවා. විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව මේ වස් කාලය ගත කරන්නට මේ මාසයේ පුන් පොහො දින 24 වෙනිදාෙන් ආරම්භ වන ඒ වස් සමය ඔක්තෝබර් මාසයේ 22 දක්වා ඒ කාල පරාසය තුළ ඉතාම නිරෝගීව මේ වස් කාලය ගත කරන්නට උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ හැම දිනකටම මේ කාලය තුළ දාන ආදී පින් දහම් කරමින් නිදුක් නිරෝගීව ඔබේ ආධ්‍යාත්මික දියුණුව ඉහළම තලයට පත් කරගන්නට මේ අද සිදු කළ උතුම් පින්කම ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.